ප්‍රහිතවතුනි, ඔබ ආදරය කරන තවත් ජනකාන්ත ගායන ශිල්පියෙකු මේ වේදිකාවට කැඳවන්නටයි මා දැන් සූදානම් වෙන්නේ. අපේ රටේ ගීත ගායනය සඳහා දස්කම් දක්වන්නා වූ බොහෝ පිරිසක්, ගීතනු නිර්මාණයෙහිලා සමත්කම් දක්වන්නා වූ තවත් පිරිසක්, ගීත රචනා කිරීමේ කාර්යය සඳහා කුසලතා දක්වන්නන් බොහෝ පිරිසක් සංගීත ශේෂ්ත්‍රයේදී අපට හමුවෙයි. නමුත් ප්‍රහිතවතුනි, මා මීළඟට වේදිකාවට කැඳවන්නට සූදානම් වන කලාකරුවා ඒ සෑම හපන්කමක්ම තනිව කරන්නට හැකියාව ඇති සුවිශේෂ වූ පුද්ගලයෙක්. ගීත ලියන්නට, ගීත හදන්නට, ගීත ගයන්නට මෝපන් වර්තමානයේ අපට සිටින ජනප්‍රියතම කලාකරුවා, ඔබේ වේගවත් අත්පොළ සංහන මැද්දේ දැන් වේදිකාවේ ක්ලරන්ස් විජේවර්ධන. සුදු ආදරයට පුත්‍රයනි, මේ තමුනාසිනාට මාව හඳුන්වා දුන්නේ උදෑබර හර්ෂ වික්‍රමසිංහ. මේ සංගීත සංදර්ශනයේ මං හිතන්නේ සංවිධානය කරන්නෙත් හර්ෂ තමයි. හර්ෂ කවුද කියලා මං තමුනාසිනාට කෙටි හැඳින්වීමක් කරන්නම්. මා ඔබට විශාල වර්ණාවකින් හඳුන්වා දුන්න නිසා හර්ෂ වික්‍රමසිංහ කියන්නේ අපේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක, ඒ වගේම රූපවාහිනී නිවේදක, ධර්මශ්‍රී වික්‍රමසිංහ මහත්මයාගේ පුත්‍රයෙක්. අපි හර්ෂට හොඳ අනුපුතනාට දෙන්නවා. ස්තුතියි, බොහොම ස්තුතියි. මං ඉස්සලා බලන්නට තොරගත්තේ මේ ස්ථානයේ මං පැමිණි මොහොතේ මේ දොරටුවෙන් ඇතුළට නංගිල කච්චා කිව්වා. ක්ලරන්ස් අය මේ සුසිමා ටෙලිනාටියේ ගීත කීපයක් ගායනා කරන්න කියලා. මං ඉතින් මම අත්වසෙම පෙරපුහුණුවක් ලැබුවේ නැහැ අද සංගීත සභාවේ වාද කණ්ඩායමත් සමග. නමුත් ඒගොල්ලන්ගේ මහන්සිය, ඒගොල්ලෝ තනියම යම්කිසි පුහුණුවක් ලැබලා තියෙනවා මේ ගීත ගැන. ඉතින් මම මේ පළවෙනි වතාවට මේ ගීත ගායනා කරන්න යන ඒගොල්ලොත් එක්ක යම්කිසි දුර්ලභමක්, යම්කිසි වැරද්දක් එහෙම තියෙනවනම් කරුණාකරලා සභාව වජනය කරන්න කියලා මම ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ ගීතේ දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකයෙන් මෙපිට එන්නේ. දෛවයයි ඉරණමයි ජීවිතය සමගින්. Thank you.